بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام ميم تلك آيات الكتاب الحكيم هدى ورحمة للمحسنين الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم بالآخرة هم يوقنون أولئك على هدى من ربهم وأولئك هم المفلحون ألف لام ميم ميوا ප්‍රඥාවන්ත ධර්ම ග්‍රන්ථයේ වදන් මේ යහකම් කරන්නා උනට යහමගක්ද දයාලුවක්ද වේ. ඔවුහු සලාතේහි නිරතවන්නා වූද සකාත් ගෙවන්නා වූද පරලොව පිළිබඳව පරියේ විශ්වාස කරන්නා වූද අය වෙති. ඔවුහුමය තම පරමාධිපතිගෙන් වූ යහමග සිටින්නෝ. තවද ඔවුහුමය ජයග්‍රාහකයෝ. ومن الناس من يشتري لهو الحديث ليضل عن سبيل الله بغير علم ويتخذها هزوا أولئك لهم عذاب مهين وإذا تتلى عليه آياتنا ولى مستكبرا كأن لم يسمعها كأن في أذنيه وقرا فبشره بعذاب أليم إن الذين آمنوا وعملوا الصالحات لهم جنات النعيم خالدين فيها وعد الله حقا وهو العزيز الحكيم දැනුමින් තොරව අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යොමු කරනු පිණිසද එය සමච්චලයට ලක් කරනු පිණිසද ඉච්ඡාබස් මිලට ගන්නා අයද මිනිසුන් අතර වෙති. එවැනි අයට නින්දනීය දඩුවමක් ඇත. ඔහුට අපගේ වදන් පාරායනය කරනු ලැබූ කලෙහි එය නොඇසුනාක් මෙන්ද ඔහුගේ කන්හි බිහිරි බවක් අඟවමින්ද උඩඟුවෙන් මගහරි. නබි මුහම්මද් ඔහුට වේදනීය දඩුවම් ගැන සුභාරංචිය දෙව්. විශ්වාස කරමින් යහකම් කරන අය සැබවින්ම ඔවුනට භාග්‍යයෙන් යොත් ස්වර්ගය නැත. ඔවුහු එහි සදාකල් වාසය කරති. මෙය ඔවුනට අල්ලාහ්ගේ සැබෑ පොරොන්දුවකි. ඔහු සර්ව බලධාරිය සර්ව ප්‍රඥාවන්තය. خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا وَأَلْقَى فِي الْأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِن كُلِّ دَابَّةٍ وَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ هذا خلق الله فأروني ماذا خلق الذين من دونه بل الظالمون في ضلال مبين ඔහු නුඹලාට දැකිය හැකි කුළුණු රහිත අහස් මැවුවේය. තවද එය නුඹලා සමග නොසැලෙනු පිණිස මහ පොළොවේහි කඳු පිහිටෙව්වේය. තවද සියලු වර්ගයේ සතුන් එහි විසිරුවා හැරියේය. අපි අහසින් වැසි ජලය පහල කර ඒ මත සියලු අලංකාර වර්ගයන් වැඩෙන්නට සැලැස්සුවෙම මෙය අල්ලාහ්ගේ මැවීමයි. ඔහු හැර අන් අය මැව්වේ මොනවාදැයි මට පෙන්වා දෙව්. නොඑසේය අපරාධකාරයෝ ප්‍රකට නොමගෙහිය. وَلَقَدْ آتَيْنَا لُقْمَانَ الْحِكْمَةَ أَنِ اشْكُرْ لِلَّهِ وَمَنْ يَشْكُرْ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حَمَلَتْهُ أُمُّهُ وَهْنًا عَلَى وَهْنٍ وفصاله في عامين أن اشكر لي ولوالديك إلي المصير نوب الله تا غنى غارو كوانو إيدا يامك غنى غارو كوان نيدا سبين ما أهو تاما تاما غنى غارو كوا أوي إيدا يامك أكرو تاكنا وان نيدا أهو تاما تاما أكرو تاكنا أوي إيدا سبين ما الله سويان ستاي إيدا ප්‍රශංසාර්භයයිද අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු. මාගේ පුතනුවනි, අල්ලාහට සමානයන් නොතබව. සමානයන් තැබීම සැබවින්ම බරපතල අයුක්තියක් යයි ලුක්මාන් ඔහුගේ පුතනුවන්ට අවවාද කළ අවස්ථාව සිහිපත් කරව. තවද අපි මිනිසාට ඔහුගේ දෙමාපියන් ගැන නියෝග කළෙමු. ඔහුගේ මව දුබල බවින් දුබල බව දරාගෙන ඔහු ඉසුලුවාය. තවද ඔහුගේ කිරිවැරීම වසර දෙකකිනි. එනිසා මටත් නුඹගේ දෙමාපියන්ටත් තුති පුද කරමු. නුඹගේ අවසාන පැමිණීම මා වෙතට යයි අපි ඔහුට අනකලෙමු. وَإِن جَاهَدَاكَ عَلَىٰ أَن تُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فلا تطعهما وصاحبهما في الدنيا معروفا واتبع سبيل من أناب إلي ثم إلي مرجعكم فأنبئكم بما كنتم تعملون ඒගෙන නුඹට දැනුමක් නැතිද මට සමාන කරන ලෙස ඒ දෙදෙනාට නුඹට බල කළානම් එවිට නුඹ ඒ දෙදෙනාට කී කරු නොවනු. නමුත් මෙලොවදී ඔවුන් දෙදෙනා කරුණාවෙන් ඇසුරු කරනු. තවද මා වෙත හැරෙන අයගේ මාර්ගය අනුගමනය කරනු. පසුව නුඹලාගේ ආපසු පැමිණීම මා වෙතය. නුඹලා කරමින් සිටි දෑ නුඹලාට මම එවිට දන්වන්නෙමි. යා බුනයය إنها إن تك مثقال حبة من خردل فتكن في صخرة أو في السماوات أو في الأرض يأتي بها الله إن الله لطيف خبير يا بني أقم الصلاة وأمر بالمعروف وانه عن المنكر واصبر على ما أصابك إن ذلك من عزم الأمور ولا تصعر خدك للناس ولا تمشي في الأرض مرحا إن الله لا يحب كل مختال فخور وقصد في مشيك واغضض من صوتك إن أنكر الأصوات لصوت الحمير تابد لقمان مسيكي وي ماغي پتنواني كسيام اب اتيكت سامان دياك ود اي ගල් පර්වතයක හෝ අහස්වල හෝ මහ පොළොවේහි හෝ සැඟවී තිබුණත් අල්ලාහ් එය පිටතට ගෙන එන්නේය. සැබවින්ම අල්ලාහ් කුළු නැතිය, සවිඥාණය. මාගේ පුතුණුවනි, සලාතේහි නිරතවව්. යහපත් දෑ අනකරව්, අයහපත් දෑ තහනම් කරව්. නුඹට සිදුවන සෑම විපතක්ම ඉවසිල්ලෙන් දරාගනිව්. සැබවින්ම එය අදිෂ්ඨාන පූර්වක කාර්යයන්ගෙන් වේ. තවද අහංකාරයෙන් යුතුව නුඹගේ කම්මුල මිනිසුනට නොහරවව්. තවද ප්‍රකෝපකාරී ලෙස පොළොවේහි නොඇවිදෙව්. ආත්මාභිමාන පුරසාරම් දොඩන කිසිවෙකු අල්ලාහ් සැබවින්ම ප්‍රිය නොකරන්නේය. නුඹගේ පියවර තැබීමේදී නිහතමානීවව්. තවද නුඹගේ කටහඬ පාලනය කරව්. සැබවින්ම සියලු හඬින් ඉතා කර්කශ වන්නේ බූරුවාගේ හඬයි. أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُنِيرٍ وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُوهُمْ إِلَى عَذَابِ السَّعِيرِ وَمَنْ يُسْلِمْ وَجْهَهُ إِلَى اللَّهِ وَهُوَ مُحْسِنٌ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ أَحَسْ هِي دَادَ مَحَا پُلُوِ هِي دَادَ اللَّهُ نُبْلَاتَ نَتُكَرَ دِيَتِ بَوَدْ تَوَدَ پِنِنَ نُوْپِنِنَ اُهُگِ سَيْمَ أَنُوْغْرَحَيَكْمَ نُبْلَاتَ پِرِنَ مَآيَتِ بَوَدْ නුඹලාට නොපෙනේද? එසේ තිබියදී දැනුමින් තොරවද යහමගින් තොරවද ආලෝකමත් ධර්ම ග්‍රන්ථයක් නොමැතිවද අල්ලාහ ගැන විවාද කරන අය මිනිසුන් අතර වෙති. අල්ලාහ පහල කළ දෑ අනුගමනය කරවුයයි ඔවුන්ට කියනු ලැබූ කලෙහි නැත. අපගේ මුතුන් මිත්තන්ගෙන් අප දුටු දෑ අප අනුගමනය කරන්නෙමුයි ඔවුහු කියති. බුර බුරා නගින නිරේ ගින්නේ දඩුවමට ෂයිතන් ඔවුන් කැඳ ඌවද මෙසේ ඔව්හු ඔවුන් අනුගමනය කරන්නෙහිද? යමෙක් යහකම් කරමින් තමන්ගේ මුහුණ අල්ලා වෙත හරවමින් ඔහුට අවනත වන්නේද? සැබවින්ම ඔහු කිසි කලෙක නොසැලෙන මිට මොලවා ගත්තේ වේ. සෑම කටයුත්තකම අවසාන තීරණය අල්ලාහ කෙරෙහිය. وَمَن كَفَرَ فَلَا يَحْزُنكَ كُفْرُهُ إِلَيْنَا مَرْجِعُهُمْ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوا إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ نُمَتِّعُهُمْ قَلِيلًا ثُمَّ نَضْطَرُّهُمْ إِلَى عَذَابٍ غَلِيظٍ وَلَئِن سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ قُلِ الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ يَمِكْ پْرَتِكْشِيَپَ كَرَانْنَيْدَ اُهُگِي پْرَتِكْشِيَپَ كِرِيمَ නුඹ ශෝකයට පත් නොකිරේවා. ඔවුන්ගේ ආපසු ඒම අපවෙතමය. ඔවුන් කරමින් සිටි දෑ එවිට අපි ඔවුනට දන්වන්නෙමු. සැබවින්ම සිත්හි දෑ අල්ලාහ් මෙනවින්දනි. අපි ඔවුනට ටික කලෙකට සැප පහසුකම් විදීමට දෙන්නෙමු. පසුව දැඩි හිංසනයෙන් යුත් දඩුවමක් කරා අපි ඔවුන් ඇදගෙන යන්නෙමු. නබි මුහම්මද් අහස් සහ මහ පොළොව මැව්වේ කවුරුදැයි නුඹ ඔවුන්ගෙන් ඇස්වානම් අල්ලාහ් යයි නියත වශයෙන්ම ඔවුන් පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ටම යයි කියව. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නොදන්නෝය. අහස් හි සහ මහ පොළොවේහි සියලු දෑ අල්ලාහ්ගේය. සැබවින්ම අල්ලාහ් ස්වයං පෝෂිතය ප්‍රශංසාර්භය. وَلَوْ أَنَّ مَا فِي الْأَرْضِ مِنْ شَجَرَةٍ أَقْلَامٌ وَالْبَحْرُ يَمُدُّهُ مِنْ بَعْدِهِ سَبْعَةُ أَبْحُرٍ مَا نَفِدَتْ كَلِمَاتُ اللَّهِ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ ما خلقكم ولا بعثكم إلا كنفس واحدة إن الله سميع بصير ألم تر أن الله يولج الليل في النهار ويولج النهار في الليل وسخر الشمس والقمر كل يجري إلى أجل مسمى إلى أجل مسمى وأن الله بما تعملون خبير ذلك بأن الله هو الحق وأن ما يدعون من دونه الباطل وأن ما يدعون من دونه الباطل وأن الله هو العلي الكبير මහා පොළවේහි සියලු ගස් පන්හිඳවල් වී සාගරයේ තීන්ත බඳුනක් වී එයට තවත් සාගර හතක් තීන්ත සැපීමට උදව් කළත් අල්ලාහ්ගේ වදන් ලිවීම නිමාවක් නොවන්නේමය. අල්ලාහ් සැබවින්ම සර්වබලධාරිය සර්ව ප්‍රඥාවන්තය. නුඹලා මැවීම සහ නුඹලා මලවුන් කෙරෙන් නැගිටවීම අල්ලාහ්ට තනි කෙනෙකු මැවීම සහ මලවුන් කෙරෙන් නැගිටවීම ලෙසින් මිස නැත. සැබවින්ම අල්ලා සර්ව ශ්‍රාවකය සර්ව දෘෂ්ටිකය. සැබවින්ම අල්ලා රාත්‍රියේ දහවලෙහි ඇතුළු කරන්නේ යයිද දහවල රාත්‍රියේහි ඇතුළු කරන්නේ යයිද හිරුද සඳුද ඔහුගේ නීතියට වසඟ කොට නියමිත කලකට එකිනෙකා ගමන් කරන්නේ යයිද තවද සැබවින්ම අල්ලා නුඹලා කරන දෑගෙන සවිඥානයයිද නුඹ නොදකින්නේහිද මෙය එසේ වන්නේ සැබවින්ම අල්ලාහ් සත්‍යය ඔහුම බැවින්ද තවද සැබවින්ම ඔහු හැර ඔවුන් අයදින ද අසත්‍ය බැවින්ද සැබවින්ම අල්ලාහ් ඔහු අති උත්කෘෂ්ඨ සහ අති ශ්‍රේෂ්ඨ බැවින්ය. ألم تر أن الفلك تجري في البحر بنعمة الله ليريكم من آياته إن في ذلك لآيات لكل صبار شكور وإذا غشيهم موج كالظلل دعوا الله مخلصين له الدين فلما نجاهم إلى البر فمنهم مقتصد وما يجحد بآياتنا إلا كل ختار كفور ඔහුගේ සංඥාවන්ගෙන් නුඹලාට පෙන්වීම සඳහා සමුද්‍රයෙහි නැව් අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් යාත්‍රා කරන බව නුඹ නොදකින්නේහිද සැබවින්ම ඉවසිලිවන්ත සහ ගුණගරුක අයට එහි බොහෝ සංඥා ඇත. එමෙන්ම සමුද්‍රයේ රළ පර්වතයක් මෙන් ඔවුන් වසා සිටින විට ඔවුහු ඔහු කෙරෙහි අවංක විශ්වාසය තබා අල්ලාහ්ට ආයාචනා කරති. ඉන්පසු ඔහු ඔවුන් සුරක්ෂිතව ගොඩ බිමට ගෙනෙන විට දෙගිටියාවෙන් යුත් අයද ඔවුන්ගෙන්ය. සියලු අකෘතඥ ද්‍රෝහීන් මිස අපගේ වදන් කිසිවෙක් فتكشيب النكرتي يا أيها الناس اتقوا ربكم واخشوا يوما لا يجزي والد عن ولده ولا مولود هو جاز عن والده شيئا إن وعد الله حق فلا تغرنكم الحياة الدنيا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ ජනයිනි නුඹලාගේ පරමාධිපති කෙරෙහි බියබැතිමත් බව. තවද කිසිදු පියෙකු තම පුතනුවන් වෙනුවෙන් කිසිවක් කළ නොහැකි. එමෙන්ම කිසිදු දරුවෙකු තම පියාණන්ට කිසිවක් කරන්නෙකු විය නොහැකි දිනයක් කෙරෙහි බියවව්. සැබවින්ම අල්ලාගේ පොරොන්දුව සත්‍යය. එනිසා මෙලව ජීවිතයේ නුඹලා නොරැවටිය යුතුය. තවද රවටන්නාද අල්ලාහ් ගැන නුඹලාව නොරැවටිය යුතුයි. සැබවින්ම අවසාන හෝරාව පිළිබඳ ඥාණය ඇත්තේ අල්ලාහ්ට පමණි. ඔහු වර්ෂාව පහළ කරන්නේය. මව්වරුන්ගේ ගර්භය තුල දෑ දන්නේය. හෙට දවසේහි උපයාගන්නේ කුමක්දැයි කිසිම ජීවියෙකු නොදනී. තවද තමන් කුමන දේශයක මිය යනු ඇතැයිද කිසිවෙකු නොදනී. සැබවින්ම අල්ලා සර්වඥ සර්වඥානීය.